sadu sadu sadu bundan bundan bundan vande dhammam dhammam dhammam vande sangam sangam sangam vande බුද්ධං ධම්මං සංඝං වන්දේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතාං සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති දන්තෝසෝ භගවා ධම්මතාය ධම්මං දේසේති සන්තෝසෝ සමතාය ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති සමුදාලෝක විහාරස්ථානයේ ගරුතර ස්වාමින් වහන්සේලාගේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි 1561 බුද්ධ ජයන්තිය සිහිපත් කරමින් වෙසක් පුන් පොහෝ දින සිල් සමාදන් වෙච්ච පින්තුන් උදෑසන වරුවේ පැවැත්වෙන තවත් ධර්ම දේශනාවකට හුඟකන් දීමටයි බලාපොරොත්තු වෙන්නේ පින්තුනි වෙසක් පුන් පොහෝ දිනේ කියලා කියන්නේ බෞද්ධ අපි හැම දිනාටම ඉතාම වටිනා දිනයක් සිංහේ වැදගත්කම පිනතුන් හැම දෙනෙක්ම දන්නවා. සාරංසංගේ කල්පලක්ෂයක් ඇස් ඉස් මස්ලේ දන් දීලා අපරිමිත පරිත්‍යාගයක් කරලා මේ ආත්ම භාවයේ අවසාන වතාවට සිද්ධාර්ථ බෝසත් කුමරා ඉපදුනේ අදවැනි දවසක. උන්වහන්සේ අවුරුදු 35දී සම්මා සම්බුද්ධත්වයට පත් උනේ අදවැනි දවසක. වයස අවුරුදු 80දී 45ක බුදු ජීවිතේ නිමාවටපත් කරලා තුන් ලොවට අපරිමිත සේවයක් කරලා උන්වහන්සේ අවසාන වතාවට නෙද්දක පියාගත්තේ අදවැනි දවසක. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා පින්තුන් ප්‍රතිපත්ති පූජාවෙන් පුදන අවස්ථාව. පින්තුන් අපි කුඩා කාලේ ඔබ හැම දෙනෙක්ම දන්නවා වෙසක් සමය වන විට අපේ හිතේ ලොකු සතුටක් තියෙනවනේ. වෙසක් පූඩුවක් හදලා ඉතින් බුදුහාඳුර වෙනුවෙන් පූජා කරලා අපි අපේ ගෞරවය භක්තිය අපි දැක්ව කුඩා කාලේ. එහෙම ආපු ගමන් මාගේ තමයි අද අප මේ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන මට්ටමට ආවේ. ඉතින් ලෝකේ ඉන්න නුවණැති සැදැහැවත් අය තමන්ට ශක්ති ප්‍රමාණයෙන් මේ මිනිස් ලොව පහළ වෙච්ච මේ අසිරිමත් ශාස්ත්‍රවරය වෙනුවෙන් තමන්ට ශක්ති ප්‍රමාණයෙන් පුද පූජා පවත්වනවා. ඉතින් උන්වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන ඒ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම තමයි පින්තුනි බුදුහාඳුරන්ට අපි දක්වන ඉහළම ගෞරවය. ඉතින් බුදුහාඳුර අපෙන් අපේක්ෂා කළේ අන්නේ දේ. උන්වහන්සේ අපරිමිත කාලයක් සසර විශාල පරිත්‍යාගයක් කළා තමයි මේ ධර්මය අවබෝධ කරගත්තේ. ඒ අවබෝධ කරගත්තු ධර්මය වසර 2600කට අධික කාලයක් සංඝරත්නය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආවා. ඉන්දියාවේදී වසර 236ක් ඒ දහම රැකගෙන ආවා. ඊට පස්සේ බුද්ධ වර්ෂ 236දී මිහිඳු හාමුදුරුවෝ ඒ ත්‍රිපිටක බුද්ධ ධර්මය ලංකාවට උරුම කළා. එතෙන් පටන් බුද්ධ වර්ෂ 440 දක්වා තවත් අවුරුදු 220ක් විතර ලාංකික ස්වාමීන් වහන්සේලා කටපාඩමින් ඒ ධර්ම රැකගෙන ආවා. ඒ රැකගෙන ආපු ධර්ම තමයි බුද්ධ වර්ෂ 440 දී ග්‍රන්ථාරූඪ කළේ ලංකාවේදී. ඒ ශ්‍රී ලංකාවේදී ග්‍රන්ථාරූඪ කරපු ත්‍රිපිටක බුද්ධ ධර්මය තමයි අදමුළු ලෝකයේ පුලා පුරාම බුදු දහම විදියට මුල් බුදු දහම විදියට තියෙන්නේ. ඒ නිසා මේ මිනිස් ලොවට ධර්මය ඉතුරු කර දීමේ ගෞරවය විශේෂ ගෞරවයක් ශ්‍රී ලාංකිකයන්ට හිමි වෙනවා. ඒ ගෞරවය නිසාම තමයි පින්තුනි වෙසක් ඩේ කියලා ලෝකෙම සමරනවානේ. වෙසක් කියන වචනේ මොන භාෂාවෙන්ද ඇවිල්ලා තියෙන්නේ? වෙසක් කියන එක මොන භාෂාවේ වචනයක්ද? සිංහල භාෂාවෙන්. සිංහල භාෂාවෙන් ලෝක ශබ්දකෝෂ වලට විශ්වකෝෂ වලට කියපු වචනයක් වෙසක් කියන එක. ඒ විතරක් නෙවෙයි ලෝකේ ඉන්න සියලුම බෞද්ධයන් එකම බෞද්ධ දජියක් යටතේ කොඩියක් යටතේ ක්‍රාසි වෙනවා. ඒ බෞද්ධ කොඩිය කවුද නිෂ්පාදනය කළේ? ඒ බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයන් සම්පාදකයන් ඒව සිද්ධ කරේ ශ්‍රී ලංකාවේදී. පින්නතුනි ලෝකෙම බෞද්ධයන් බෞද්ධ කොඩියට අතර රැස්සලා වෙසක් නැමැති වචනය අතර රැස්සෙද්දී එහි සුවිශාල ගෞරවයක් ශ්‍රී ලාංකිකයන්ට හිමි වෙනවා. ඒකට හේතුව තමයි මේ නිර්මල බුදුදහම රැකගෙන එනට කරපු සුවිශාල පරිත්‍යාගය නිසා. ඒ නිසා ඔබට නිහතමානී ආඩම්බරයක් තමන්ගේ ජාතිය ගැන, තමන් උපන් මව්බිම ගැන තිබන්නට ඕන ශ්‍රී ලංකාව ගැන. ඒ තත්ත්වෙට එන්නට අපේ අතීත මුතුන් මිත්තන් සුවිශාල කාර්යභාරයක් කළා. ස්වාමින් වහන්සේලාට ඒ සේවය කරන්න ලැබුණේ ශ්‍රී ලාංකික දෙමව්පියන් තමන්ට ලැබෙන හොඳම දරුවා සාසනයට පූජා කළා. තමන්ට ලැබෙන පින්වත්ම, ලස්සනම, දක්ෂම දරුවා සාසනයට පූජා කරලා තමන්ගේ කාර්යභාරය වෙනුවෙන් කළා. ඔබ බලන්න, ඔබේ දරුවේ සාසනයට පූජා කරන්න නෙවෙයි, එක දවසක් පන්සලට ඇවිල්ලා වැඩ ටික කරන්න දරුවා නිදහස් කරන්න පුළුවන්ද? දරුවට විවේකේ ලබා දෙන්න පුළුවන්ද කියලා ඔබ අවංකව කල්පනා කරලා බලන්න. පින්නතුනි මේවැනි පරිත්‍යාගයක් නිසා තමයි අද සම්බුද්ධ ශාසනය මෙතෙක් කලක් ලෝකේ පැවතියේ. නිසා ඒ ගැන අපි නැවත නැවතත් හිතන්නට ඕන. ඒ අතර පින්නතුනි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි නොයෙක් මට්ටම් වල ඉඳගෙන අපි ගෞරව දක්වනවා. ස්වාමීන් වහන්සේට හැටියට අපිත් විවිධ මට්ටම් වලින් බුදුහාඳුරන ගෞරවය දක්වනවා. හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම වෙසක් පුඩුවක් හදන එකට උදව් වෙනවා. දානයක් දෙන එකට, දන්සලක් දෙන එකට උදව් වෙනවා. හැම කෙනෙක් මේක කරනවා. හැබැයි පින්තුනි අපි ඊට වඩා බුද්ධිමත් වෙන්නට ඕන. ඒ සියලුම දේවල් කරන අතරින් බුදුහාඳුරන්ගේ මේ දහම මොකද්ද කියලා තේරුම් ගන්න අපි අවංක උත්සාහයක් තියෙන්නට ඕන. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කරේ මොකද්ද කියන ඒ සදහම් පණිවිඩය නිවැරදිව තේරුම් ගන්නට ඒ සදහම් පණිවිඩය තමන්ට හැකි උපරිම මට්ටමින් ඉහළම බුද්ධිමත් විදියට ඒක සමරන්නටත් ඔබ දක්ෂ වෙන්නට ඕන. ශ්‍රී ලංකාවෙන් කියලා කියන්නේ පින්තුනි ලෝකයන්ි ජාතීන් අතරින් සුවිශාල, සුවිශේෂී හැකියා තියෙන, වීරිය තියෙන, උත්සාහය තියෙන ජාතියක්, ඉවසීම තියෙන ජාතියක්. අන්නේ ජාතියට නැකම් කියන හැටියට ඔබට මේ හැකියාව ලැබෙන්නට ඕන. බුදුදහම ගැන නිවැරදි අවබෝධයක්, පැහැදිලි දැක්මක් ඔබට තියෙන්නට ඕන. මේ පින්වතුන් බොහෝ දෙනෙක් විවිධ විෂය ධාරාවලින් ඉතාම ගැඹුරට ඉගෙනගත් අය. තමන්ගේ දරුවන් අධ්‍යාපනික මට්ටමින් ඉහළටම යවන්නට ඔබ උත්සාහ කරන අය. තාක්ෂණික අතින් ඉහළම තාක්ෂණික උපකරණ පාවිච්චි කරන අය ඔබ. ගියක් ගත්තත් හොඳ සිටි එක, හොඳ ලස්සනම ගියක් හදාගන්න අය ඔබ. ඒක හොඳම දෙයක්. එහෙම කරන්න ඕන අපි. හැබැයි එහෙම කරන අතරේ පින්නතුනි ධර්මයේ ළඟදී, දහම ළඟදී අපි ඒ දක්ෂතාවයම පෙන්වන්නට ඕන. හැබැයි අවසනාවකට අපි බොහෝ දෙනේ කර ඔක්කොම දක්ෂතාවන් ටික පෙන්නලා බනානහ මොකද කියන්නේ? අනේ හාඳුනේ සරල එකක් කියන්නකෝ, කතාවක් කියන්නකෝ, hina yana කතාවක් කියන්නකෝ. එහෙම තමයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි දහම ළඟදී ඔබ ඉහළම දක්ෂතාවය පෙන්වන්නට ඕන. බුදුහාඳුර දේශනා කරපු සැබෑ ධර්මයේ මොකද්ද කියලා ලෝකේ දර්ශන අතුරින් මේ දර්ශනයේ හරය සාරය මොකක්ද කියලා තේරුම් ගන්නට ඕන. ලෝකේ විවිධ දාර්ශනිකයන් හිටියා. ග්‍රීසියෙන් පටන් අරගෙන ඊට පස්සේ යුරෝපය, ඊට වඩා කලින් චීනය, ඉන්දියාව, මේ වගේ නොයෙක් රටවල දාර්ශනිකයන් බිහි වුණා. ඒ දාර්ශනිකයන් අතරින් බෞද්ධ දර්ශනය කියලා කියන්නේ සුවිශේෂී වෙනසක් තියෙන දර්ශනයක්. ඒ දර්ශනය පටිසෝතගාමී දහමක්. පුඩුගම් බලයන දහමක්. අනිත් ඔක්කොම දර්ශන අනුසෝතගාමී පල්ලයට ගමන් කරන ගමනක බුදුදහම ඊළට ගමන් කරනවා. හැබැයි එහෙම ඊළට ගමන් කළා කියලා ඔබ බය වෙන්නට එපා. ඔබට තියෙන අයිතිවාසිකම් කිසිවක් අහිමි කරන්නේ නැහැ බුදුදහමේ. අනිත්‍යතාවයේ නැමැති හැම දර්ශනයක් ඔබට කියද්දී ඔබට කාන්තාවකට සියලුම හිමිකම් හිටන් ඔබට හිමි කළ දීලා තියෙනවා. ස්වාමි පුරුෂයාට කියලා තියෙනවා සමන්ගේ ස්වාමි දියණියට කැමති ආභරණ ඇඳුම් පැනඳුම් ආදියක් දෙන්න කියලා. ඒ නිසා කාන්තාවන් බුදුහාමුදුරුවෝ එක්ක අමනාප වෙන්න එපා. ඈ ඔබට ඉහෙළම ගෞරවේ ඉහෙළම පහසුකම් ටිකක් දීලා තමයි මේ ලෝකෝත්තර දර්ශනයක් දෙන්න යන්නේ. එනිසා මේ සියලුම තැන මුල ඉඳන් අග දක්වා සියලුම පරාසයන් බුදු දහම තුලින් අනාවරණය කරනවා, බුදු දහම තුලින් අවධාරණය කරනවා. ඊටාම සරල කාරණේ ඉඳන් බුදු දහමේන කරුණ ටිකක් අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හොඳ කල්පනාවෙන් අහගෙන ඉන්න. පින්නතුනි, බෞද්ධ දර්ශන ඉගෙන ගන්නකොට අපට පේන දේ තමයි ඊටාම සරල කාරණේ ඉඳන්ම ඔබේ බුද්ධි මට්ටමට අනුව ඔබට මේ දහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි ඔබ තීරණය කරන ඔබ කොතනද ඉන්නේ කියලා. මේ කියන කාරණාවලින් ඔබට තේරෙන්නේ කුමක්ද? ඔබට පිළිපදින්න කොයි මට්ටමද කියලා ඔබ බලන්න. මට කියන්න අවශ්‍ය නැහැ. ඔබම තීරණය කරන ඔබ කොයි මට්ටමේ දක්ෂද කියලා. පින්නතුනි, ප්‍රාරම්භක මට්ටමේදී ලක්ෂණේ තමයි බුදුහාඳුර දේශනා කරනවා. අපි මේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන කාරණය. යම් කෙනෙක් මේ ජීවිතය සඵල වෙන්න නම් බුදුදහමෙන් සඳහන් කරන කරුණු හතරකින් සාර්ථක වෙන්නට ඕන. මොනවාද කාරණා හතර? අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය, සදාචාරය. හොඳට ඉගෙන ගන්න. දෙමෝපියන් විසින් දරුවන්ට දෙන 10 අධ්‍යාපනයක් මේක සිප්පන් සික්ඛාපදයන්ති කියලා. හොඳට ඉගෙන ගන්න. විෂය ධාරා විතරක් නෙවෙයි භාෂාත් පුළුවන් තරම් ඉගෙන ගන්න. තමන්ගේ මව් භාෂාව විතරක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාව විතරක් නෙවෙයි ඊට අමතරව තවත් භාෂාවක් කොහොම හරි ඉගෙන ගන්න බලන්න. තමන්ගේ දරුවෙක් ඉන්නවා නම් මොනපුර මිනිබිරියන් ඉන්නවා නම් කොහොම හරි සිංහල භාෂාව උගන්වන්නත් බලන්න. පින්නතුනි, ඔබට සිංහල භාෂාව පුළුවන් වෙලා තියෙන්නේ නිකන් නෙවෙයි ඈ. ඒක හොඳට මතක තියාගන්න ලොකු පිනකට මේක. ලොකු ප්‍රාර්ථනාවකට. බුදුදහමේ ඊටාම ගැඹුරු කාරණා ඊටාම සියුම් විදියට මේ කාලේ විස්තර වෙන්නේ මං හිතන්නේ බුදුදහම පින්නතුනි සිංහලෙන් කියලා. ඒක ඔබ ලොකු පිනකින් ලැබුවේ. හැබැයි සමහර දෙමාපියන් බොහොම ආඩම්බරයට කියනවා අපේ ළමයිට නම් සිංහල බෑ කියලා. සිංහල බැරි එක ලොකු ආඩම්බරකමක් විදිහට සැලකනවා. ඒක නෙවෙයි පින්නතුනි, සිංහල භාෂාව පුළුවන් වෙන්නට ඕන. සමහර විදේශ හාමුදුරුවෝ සිංහල භාෂාවෙන් බණ කියනවා. ඒක පින්නතුනි තමන්ට තියෙන සුවිශේෂී වරප්‍රසාදයක්, ඒක අහිමි කරගන්නට එපා. ඒ වගේම ලෝකයේ තවත් අඩුම ගානේ කෝටි 50ක් 100ක්වත් විවහාර කරන භාෂාවක් ස්පාඤ්ඤ භාෂාව, මැන්ඩරින්, මේ ආදී භාෂා තියෙනවා. අරාබි, හින්දි, පෘතුගීසි, මේගේ භාෂා තියෙන ලෝකයේ කෝටි 50කට වඩා විවහාර කරන භාෂා. ඒ භාෂාවකින් ටිකක් හරි වචන ටිකක් ඉගෙන ගන්න බලන්න. ඒ අතරේ පුළුවන් නම් සංඥා භාෂාව සයින් ලැන්ග්වේජ් එක, අඩු ගානේ ඇමරිකන් සයින් ලැන්ග්වේජ් එකේ සයින් 100ක්වත් ඉගෙන ගන්න බලන්න. ඒකත් තමන්ගේ බුද්ධිය දිනවන කාරණයක්. බුදුහාමුදුර දේශනා කරනවා අධ්‍යාපනයෙන් පුළුවන් තරම් දියුණු වෙන්න. ඒ වගේම අධ්‍යාපනය වගේම දැහැමි රැකී රක්ෂාවලින් හොඳට ධනෙ උපයන්න. බුදුදහමේ සීමාවක් නැහැ. බුදුදහම ඔබ අසරණ මන්දෝසහායි කළ නැහැ. බුදුදහම තුළින් සම්පූර්ණම ධෛර්යවත් කරනවා පුළුවන් තරම් ධනෙ උපයන්න. කොහොමද උපයන්නවන? බාහ බල පරිචිතේහි සේනාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි දහඩිය මුගුරු වගුරු වල මහන්සියෙන් දෑතේ වීරියෙන් හම්බ කරන්න පුළුවන් තරම්. ඒ හම්බ කරන දේ අත්තානං සුඛේති පේනේති. තමන් හොඳට සතුට වෙන්න. පුත ධාරාණන් සුගේති පේනේති දරුවන් තෘප්තිමත් කරවන්න තමගේ අමට තාත්තට සලකන්න. ඒ අතරින් තමන්ගේ නිවසෙන් බැහැර කෙනෙකුට තමන් උපයන දේන් පරිත්‍යාගයක් කරන්න. ඔබේ දරුවට සබත්තු කෝට්ටමක් අරන් දෙනා වගේ වෙනත් දරුවෙකුට සබත්තු කෝට්ටමක් අරන් දෙන එක පාරක් හරි. ඔබේ දරුවට පාසල් උපකරණ ටික අවුරුද්දට සැරයක් අරන් දෙනා වගේම පිටස්තර දරුවෙකුට එක දරුවෙකුට හරි පාසල් උපකරණ ටික අවුරුද්දට අරන් දෙන්න. තමන්ගේ දරුවට අවුරුදු 25ක් උදව් කළාට වඩා එක පිටස්තර දරුවෙකුට එකවරක් අරන් දීපු සබත්තු කෝට්ටම එකවරක් අරන් දීපු පාසල් උපකරණ ටික ඔබේ ජීවිතයේ සදා මතකේ රැඳෙනවා. ඒක තමයි පින්කම් වල වෙනස. ඒ නිසා ආර්ථිකයෙන් උද්දීනෙන්න හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කරගන්න සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න කායික සෞඛ්‍ය විතරක් නෙවෙයි මානසික සෞඛ්‍ය ගැන සිතේ සැනසීම ගැන නිතර සැලකිලිමත් වෙන්න. ඒ වගේම පිනතුණි සදාචාරවත් ජීවිතයක් ගත කරන්න පංචශීලයේ රකිමින් සමාජ සම්මත විදියට දැහැමි ජීවිතයක් ගත කරන්න. බුදුදහමෙන් මේ සඳහා උපදෙස් රාශියක් දීලා තියෙනවා. කරුණු හතරක් මොකක්ද හතර? අධ්‍යාපනය, ආර්ථික, සෞඛ්‍ය, සදාචාරය. මේක තමයි පළවෙනි පියවර. මෙතන ඉන්න බොහෝ පින්වතුන් මේ අංශවලින් වාසාරකත්වයට පත් වෙච්ච අය. බොහොම හොඳයි. හැබැයි පින්වතුනි මේකටත් වඩා තවත් පියවරක් අපි ඉදිරියට යන්නට ඕන. ධර්මයේ ශ්‍රවණය කරන්න පින්වතුනි අපේ ලෝකය ගැන තවත් අපට ඇස පුළුල් වෙනවා. බුදුහාමුදුරන්ගේ ඇසින් අප ලෝකේ දිහා බලනවා. ධර්මය අහනකොට අපට පේනවා පින්වතුනි මේ අපේ ජීවිතයේ මෙතන ලැබුවේ නිකන් නෙවෙයි සසර හුඟක් පින් කළ මේ ලැබිච්ච දෙයක් කියලා. මනුස්ස ලෝකේ තාම ටික දෙනා ඉන්නේ. ඒ අතරනොත් පරිපූර්ණ මනුස්ස ජීවිතයක් ලබාගත්තු හොඳ බුද්ධියක් ලබාගත්තු අය ටික දෙනෙක් කියන දැනුම අපට එනවා. ඒ තුළින්ම පින්වතුනි තමන්ට තමන්ගේ ජීවිතය ගැන ලොකු සතුටක් ලෝක ප්‍රත්‍යක්ඥා භාවයක් ඇති වෙනවා. මේ ලෝකේ තමන් ඇස් දෙක විවර කරනකොටම අවුරුදු දහස් ගානක තාක්ෂණික ඥානයක්, භාෂා ඥානයක්, ලේඛන කලාවක් ඔබට උරුම කරපු ලෝකයකටයි ඔබ මේ ලෝකෙ එළිය දැක්කේ. ඒ විතරක් නෙවෙයි. සාරාංශයේ කාලපලක්ෂයක රිසර්ච් එකක අනාවරණයක පර්යේෂණයක ප්‍රතිඵලයක රිසල්ට් එකක් ඔබේ ඉදිරිපිට දීපු වෙලාවකයි ඔබ මනස ලෝකයට ආවේ. පින්නතුනේ මෙන්න මේ தત્ත්වය තේරුම් ගත්ත කෙනා බලනවා තමන්ගේ ජීවිතෙන් ලබා ගන්න පුළුවන් ඉහළම ඉලක්ක වලට උ යනවා. සාමාන්‍ය ලෝකයේ ධර්මයේ නොඅසන අයත් අර මුලින් කියපු කරුණු හතරෙන් සාර්ථක වෙනවා. හැබැයි ධර්මයේ අසපු කෙනා ඊට වඩා තවත් පියවරක් ඉදිරියට යනවා. ඔහුට මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන පළවෙනි අවබෝධය මොකද්ද? කම්මස්සගත ඥානය ලැබෙනවා. තමන්ගේ සිත මුල් වෙලා සිත අපිරිසුදු වෙලා කයින් වචනෙන් සිතින් යමක් කළොතින් තමන්ට දුක් විපාක ලැබෙනවා. ඒක දෙවි කෙනෙක් මහා බ්‍රහ්මයෙක් කරන දෙයක් නෙවෙයි, කර්ම නියාමයක් මේක. ඒ වගේම තමන්ගේ හිත පිරිසුදු වෙලා තමන්ගේ කයින් තමන්ගේ වචනෙන් තමන්ගේ සිතින් ක්‍රියාවන් කළොතින් තමන්ට සැප විපාක ලැබෙනවා. මෙන්න මේ අවබෝධයත් එක්කම පිනතුනේ තැනැත්තා සම්බ පාපසකරණම් කියපු විදියට හැකි තාක් දුරට අකුසල් වලින් දුර වෙන උත්සාහ කරනවා. ඇයි ඒ? නීතියට බය නිසාද? නෑ, පිනතුනේ තමන් දන්නවා තමන්ගේ අතින් අඩුපාඩු වුණොත් තමන්ගේම හිතෙන් තමන්ට දුක් විඳිනවා කියන කාරණේ දන්නවා. ඒ වගේම පිනතුනේ කුසල සුභ සම්පදා හැකිතාක් දුරට හිතේ කුසල් දිනු වෙන දේවල් කරනවා, හිතට ආහාර දෙනවා. චිත්තාලංකාරං චිත්ත පරික්කරං කියපු විදියට හිතට පිරිකර දෙනවා. අපි බොහෝ විට පිරිකර දෙන්නේ, පරිස්කාර දෙන්නේ ශරීරයට නෙනේ. ශරීරයට, අත් දෙකට, කන් දෙකට, ඒවටනේ අපි ආවරණ දෙන්නේ නේ. ඒවත් හොඳයි. ඒ ලස්සන ආවරණ දෙන ගමන් පිනතුනේ හිතටත් හොඳ ලස්සන ආවරණ දෙන්නට ඕන. ශරීරයට දෙන ආවරණ අයින් කරන්න කියලා බුදුහාඳුර කියන්නේ. බන්දුල මල්ලිකාව, ඉසාකාව වගේ අය මේල කලඳනාව පළඳගෙන පන්සලට ඇවිල්ලා තියෙනවා. බුදුහාඳුර කවදාවත් කියලා නෑ ඔය ගලවලෙන්න කියලා. ඒවත් තියෙනවා නම් පැනඳගෙන ඉන්න කමන්නේ. හැබැයි ඒ තියෙන දෙයට වඩා පින්නතුනේ ඔබ වටිනා කෙනෙක් වෙන්නට ඕන. ඔබට වඩා ඔබ පරිහරණය කරන බඩු භාණ්ඩ වලට වටිනාකමක් ලැබෙන්න බෑ. ඔබ පාවිච්චි කරන වාහනයට වඩා ඔබ වටිනා කෙනෙක් වෙන්නට ඕන. ඔබ ඉන්න ගෙදරට වඩා ඔබ වටිනා කෙනෙක් වෙන්නට ඕන. ඔබ පාවිච්චි කරන ආභරණ වලට වඩා ඔබ වටිනා කෙනෙක් වෙන්නට ඕන. ඒක වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ ඔබ ඔබේ හිතට හොඳට සලකන, හිත ලස්සනට තියාගන්න කෙනෙක් වෙන්නට ඕන, හිත වටිනා කෙනෙක් වෙන්නට ඕන. කොහොමද හිතේ වටිනාකම වැඩි වෙන්නේ? හිතේ වටිනාකම වැඩි වෙන්නේ පින්තුනි පරිත්‍යාගයේ සීලීත්වයේ නැමැති ආවරණේ නිතරම හිතට පළඳගෙන තියාගන්න. මෛත්‍රිය නැමැති ආවරණේ නිතර හිතේ පළඳගෙන හිත ලස්සන කරලා තියාගන්න. ප්‍රඥාව නැමැති භාවනාව නැමැති ආවරණයෙන් තමන්ගේ හිත ලස්සන කරලා අලංකාර කරලා තියාගන්න. තමන්ගේ හිතට කෙලෙස් ඇති නොවන විදියට හැකි තාක් දුරට හිත ලස්සනට තියාගන්න. පින්නතුනි ධර්ම මාර්ගයේ ටිකෙන් ටික ඉදිරියට යනකොට අපේ ජීවිතේ නැතිවෙන වෙනස්කම් මේවා. බාහිර ලෝකයේ පින්නතුනි නිතරම පිටස්තර දේවල් හොයාගෙන ගිහිල්ලා සැප හොයන ලෝකයකට බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ තමන්ගේ අභ්‍යන්තරය ලක්ෂණ කරගෙන සතුට වෙන විදිය. ඒකෙන් කියන්නේ ඈත යන්න එපා කියලා, යුතුයකම් කරන්න එපා, චාරිකා යන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒවත් කරන්න. හැබැයි පින්නතුනි කොයිතරම් ඈත ගියත් ඔබේ නියම සතුට තියෙන්නේ ඔබේ අභ්‍යන්තරේ. ඒක අමතක කරන්න එපා. මෙන්න මේ ආකාරයට පින්නතුනි කම්මස්සකතා සම්මාදිට්ඨීන තැනැත්තා මොකද කරන්නේ? හැකිතාක් දුරට තමන්ගේ ජීවිතයට ලස්සන වෙන චිත්තාලංකාරං චිත්ත පරිකාරං කියපු විදිහට කුසල කරගන්නවා. කුසල සූප සම්බදා කියන්නේ ඒක. මෙන්න මේ தත්ත්වෙද පින්නතුනි තියෙන ලක්ෂණයක් තමයි මේ තැනැත්තා මනුස්ස ජීවිතයක් වශයෙන් තමන්ට ලැබෙච්ච මේ මනුස්ස ජීවිතය පුළුවන් තරම් අර්ථවත් කරගන්නවා. තමන් මේ ජීවිතයේ ලැබිච්ච අවස්ථාවේ ප්‍රතිසන්දි ලබන අවස්ථාවේ ඉතාම ඉහළ කුසලයකින් තමයි තමන් මේ ලෝකේ ජනිත වුණේ. ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් පින්නතුනි ඔබේ ওই කොණ්ඩේ තියෙන කෙස් ගස් ওই වගේ කෙස් ගස් නෙවෙයි හම්බෙන්නේ සමහර විට. ඒව වෙනස් වෙන්න තිබුණා. සතෙකුගේ ලෝම ගස් වෙන්න තිබුණා. මාළියෙකුගේ කොරළ වෙන්න තිබුණා. ඔබේ හැම ওই වගේ හැමක් නෙවෙයි ඔබට ලැබෙන්නේ. ඔබේ හිත පොඩ්ඩක් හරි ගියාත් මේ චුතිචිත්ත වෙනසක් වුණා නම්. ඒ චුතිචිත්ත අකුසලයට බර වුණා නම් ඇතැම් විට මනුස්ස ලෝකේ ඔබ ඉපදුණා උපතින්ම ආබාධිත වෙන්න තිබුණා. උපතින්ම අන්ධ වෙන්න තිබුණා. උපතින්ම බිහිලි වෙන්න තිබුණා. උපතින්ම මන්දබුද්ධික වෙන්න තිබුණා. ඒ සියලුම දේවල් වළක්වලා ඔබ ඊටාම භාග්‍ය සම්පන්න පරිපූර්ණ ජීවිතයක් ඔබට ගෙන ආවේ කවුරු විසින්ද? ඔබ අතීතයේ සකස් කරගෙන හිටි ඔබේ ලස්සන හිත විසින්. අන්න ඒ හිතේ පිරිසුදු බව හැකිතාක් දුරට මේ ජීවිතය තුළ රැකගෙන ඉන්න බලන්න. මිනිස් ගතිගුණ හැකිතාක් ජීවිතය තුළ පෝෂණය කරගන්න. ඒ විතරක් නෙවෙයි මේ ජීවිතයේ ඇස් දෙක පියවෙනකොට නැවත මිනිස් ජීවිතයක් ලැබෙන විදිහේ ශක්තිමත් හිතක් ඇති කරගන්න. ඒක පින්නතුනි හිතන්න එපා අපේ දානමය පින්කම් කරලා තියෙනවා ඒකෙන් විතරක් පුළුවන් කියලා. අපි කටින පින්කමකුත් කළා. ඉතින් අපට නම් ඉතින් සුගතිය. දැන් ඉතින් විශ්වාසයි කියලා සමහර අයත් හිතාගෙන ඉඳි. පින්නතුනි කටින දානයක් නෙවෙයි එක සම්බුද්ධ ශාසනයක එකවරක් විතරක් දෙන අසද්දෘශ මහා දානෙ දීපු කොසල් රජතුමාට උදව් කරපු කොසල මල්ලිකාවටවත් සුගතිය ලබා ගන්න එක පහසුවක් වුණේ නැහැ. ඒ නිසා සුගතිය ලබා ගන්න එක හිතන්න එපා සරල දෙයක් කියලා. ඒකට දානෙ විතරක් නෙවෙයි ඒකට සීලය ඉතාම අවශ්‍ය දෙයක්. ඒ වගේම හිත දිනු කිරීමත් අවශ්‍ය වෙනවා. බුදුදහමේ සඳහන් වෙනවා සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක්. සංඛාර උප්පත්ති සූත්‍රයේ කියනවා යම්කිසි කෙනෙක් ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මෙන්න මේ ලක්ෂණ එතනකා දිනු කරගෙන තිබුණොත් එතනකා මාර්ගඵල නොලබල තිබුණත් එයා නැවත සුගතියට එන්නට සූදානම් කෙනෙක් කියලා. සුගතියට යන විතරක් නෙවෙයි පින්නතුනි. ඒ තැනැත්තාට තමන් සුගතිය මනුස්ස ලෝකෙට දෙන්නේ දිව්‍ය ලෝකෙට යන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ තැනැත්තාට ඕනම් පුළුවන් මනුස්ස ලෝකෙ කොයි රටේද කොයි භාෂාව කතා කරන කෙනෙක් කියලා දෙන්න ඕනද කියන එකත් ඕනම් තීරණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඊටත් වඩා හිත දිනු කරපු කෙනෙක් බෝසත් උතුමෙක් වෙන කෙනෙකුට තේනතුනේ තමන් මේ ලෝකීව දෙනකොට බොහෝ දේවල් පාලනය කරන්න පුළුවන් තීරණය කරන්න පුළුවන් මට්ටම තියෙනවා. මොන තීරණය කරන්නේ? කාලය, ද්වීපය, දේශය, කුලය, මව. ඉපදෙන්නේ කොයි කාලෙද? කොයි රටේද? කොයි ප්‍රදේශෙද? කොයි කුලේද? කවුද අම්මා කියන එක පවා තීරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මාර්ගඵල නොලබපු කෙනෙකුට උනත් ඉන්ද්‍රිය ධර්ම දියුණු කළ තියෙනවා. අන්නෙවෙන තත්වයක් මත බුදුදහමේ නැවත මනුස්සාත්ම භාවයට එන විතරක් නෙවෙයි පින්නතුනි, ඕන්නම් දිවි ලෝකෙට යන්නට විතරක් නෙවෙයි දෙවියන්ගේ නායකය වෙන්න ශක්තිති සක්‍ර දේවේන්ද්‍රය වෙන්නත් අවශ්‍ය මාර්ගය සඳහන් කරලා තියෙනවා. සත්ත මතපද කියලා සූත්‍රයක් තියෙනවා. මාතා පෙත්ති බරං ජන්තුං කුලේ ජෙට්ටා පචායනං සන්නං සකිල සම්භාසං පේසුනේය පහයනං මච්චේර විනේ යුත්තං සච්ඡං කෝදා බිබුන්නරං කියලා කියනවා. මව්පියන් සැලකීම, කුල දෙටුවන් පිළිදීම, ප්‍රිය වචනේ, පිසුණු බස් නොකීම, පරිත්‍යාගශීලීත්‍ය ආදී සත්‍ය වචන ආදී මෙන්න මේ කරුණු තුලින් පිනතුණි සක්‍ර පදවියට යන මාර්ගයත් බුදුදහම තුල විස්තර කරනවා. යම්කිසි කෙනෙක් ළඟ පිනතුණි මේ ගුණාංග තියෙනවා නම් එතනතා මනුෂ්‍ය ශරීරයක් දරාගෙන දෙවියෙක් වගේ ඉන්න පුළුවන් ඒ තැනටාට. නමුත් ඊටත් වඩා ඉහළට යනවා පින්නතින බුදුදහමෙන්. ලෞකික ජීවිතය තුළ. ඒ කොතැනද? ඒ යනවා බ්‍රහ්ම පදවිය කරාම යනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ අපේ අම්මල වඩන අය තාත්තල වඩනවා. හැබැයි වඩන්නේ කොහටද? ගෙදරට විතරයි, තමන්ගේ දරුවන්ට විතරයි. හැබැයි එයින් පිටස්තර ලෝකයටත් මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා වඩමින් සතර බ්‍රහ්ම විහරණ සහිතව ලෝවැස් සියලු දෙනාම තමන්ගේ එකම දරු පෙරක්ෂයේ දකින්නට ඔබ සිතක් ඇසක් හුරු කරගත්තොත් ඔබ මිනිස් සිරුරක් දරාගෙන ඔබ බ්‍රහ්මෙක් වගේ ඉන්නේ. ඔබේ දරුවාගේ දියුණුව, ඔබේ දරුවාගේ සාර්ථකත්වය පතන විදිහෙම ඔබට අනිත් දරුවෙකුගේ සාර්ථකත්වය බලන්න පුළුවන් නම් මෛත්‍රිය වඩලා. මාතා යතා නියම් පුත්තන් කියලා තියෙන්නේ කරණීයමෙත සූත්‍රයේ. ඒ වගේ තමන්ට ඉන්න පුළුවන් නම් ඔබට දැන් ඉන්නේ එක දරුවෙකුගේ සතුට විතරයි දැන් විඳින්නේ, දෙන්නෙකුගේ විතරයි. ඒ කරුණාව, ඒ මෛත්‍රිය ඔබට අනිත් දරුවන් කෙරෙහිත් විහිදවන්න පුළුවන් නම් ඔබට ලෝකේ හැම දරුවෙක්ගේම ජීවිතවල සාර්ථකත්වයේදී ඔබේ දරුවාගේ සාර්ථකත්වය දකින් දැකලා සතුට වෙන්න පුළුවන්. ධර්මයේ දන්නේ නැති අය පිනුතින බොහෝම සුළු සතුටක් විඳින්නේ. ධර්මයේ දන්නේ නැති අයගේ දැත හරියට සලකන්නේ මීයගේ අත් දෙක වගේ කියලා. මීයගේ අත් දෙක බොහොම පොඩිනේ, මීයන්ගේ ඉක්මනටම වතුර පිරෙනවා. ධර්මයේ දන්නේ නැති කෙනාගේ ජීවිතයත් ඒ වගේ. නමුත් ඊට වඩා පුළුල් දැතක් තමන්ගේ ළඟ තියෙන්නට ඕන. ඔබේ සතුට නැති වෙන ප්‍රධානම දෙයක් තමයි මෛත්‍රිය නැතිවීම. බොහෝ දෙනෙක් නිතරම හිතෙන් ගැටෙමින් ඉන්නේ අනිත් අය සමග. පිනුතුනි මේ ගැටීම තියෙනකම් පිනුතුනි මානසික සුවේ නැහැ අපට. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන සැනසෙන මාවතේ ඉදිරියට යන කෙනාගේ තියෙන පළවෙනි ලක්ෂණය තමයි සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන හැඟීම තමන්ගේ ළඟ තියෙනවා. ඒක එකපාරම වඩන්න බැරි නම් පිනුතුනි අඩුම ගානේ තමන්ට දවසට වැඩිපුරම හිතෙන අයගෙන් 5 දිනක් හරි 10 දිනක් හරි 20 දිනක් හරි හොඳට මතක් කරගන්න. නැත්නම් කොලේක ලිව්වත් කමන්නේ නැහැ. දවසට වැඩිපුරම මතක් වෙනා ඉන්නවනේ. තමන්ගේ දරුව වෙන්න පුළුවන්, ස්වාමි බහරයව වෙන්න පුළුවන්, ස්වාමීන් වහන්සේල වෙන්න පුළුවන්, සමාජයට දේශපාලනඥයෙක් වෙන්නත් පුළුවන්. කමන්නේ නැහැ. ඇමරිකාවේ ජනාධිපතිතුමා වෙන්නත් පුළුවන්. කවුරු හරි කමන්නේ පින්නතුනි 10 දිනක් හරි 20 දිනක් හරි ලියාගෙන ලියාගෙන ඒ හැම කෙනෙක්ගේම එකම ගුණයක් හරි හොඳට මතක තියාගන්න. ඒ තැනැත්තා මතක් කරනකොටම අර ගුණය මතක් කරන්නේ. එතකොට තමන් හිතට පීඩාවක් නැහැ. එහෙම ගුණයක් හොයාගන්න අමාරු වෙනම් අඩුගානේ ඒ තැනැත්තා හොඳට ඇඳලා ඉන්න කෙනෙක් කියලා හරි හිතන්න. එහෙමත් නැත්නම් යාගේ දරුවෙක් හොඳට ඉගෙනගෙන කියලා හරි හිතන්න. එහෙමත් බැරි නම් අඩුම ගානේ අනේ ඒ තැනැත්තා මනුස්ස ලෝකයට ආවේ ගියාත්මේ හුඟා පින්කම් කරලා නේ කියලා ඒ ගැන හරි හිතන්න. බලන්න පිනුතුනේ මේතනකොට දැන් දැම්මම මේ පිනුතුගේ මූණ වල ලස්සන බලන්න. අර මූණේ තියෙන චන්ද්‍ර ගතිය නැති වෙලා කියන්නේ. පින්නතුනේ මේක තමයි මානසික සුවය ලබන මූලික පියවර. ඒ නිසා පින්නතුනේ අපේ හිතට අනිත් අයගේ දේවල් නිසා අපේ හිතේ තියෙන ලස්සන අපි නැති කරගන්න ඕනේ. ඔබ මේ තත්ත්වයට ආවේ මේ ජීවිතය ගත්තත් ඔබ කොයිතරම් මහන්සි වෙලාද? කොයිතරම් ඉගෙනගෙනද? කොයිතරම් දුෂ්කර ගමනක්ද ඔබ මේ අද දක්වා ආවේ? කොයිතරම් ඔබ පාසල් පොත්පත් උස්සගෙන එහාට මෙහාට යන්නේ නැද්දනේ? කොයිතරම් පැය ගානක් අධ්‍යාපනයෙන් කැප කරන්නේ නැද්ද? අර ඉතාලම අපහසු බංකුවල කොච්චර කාලයක් අපි වාඩි වෙලා හිටියදනේ? බොහොම දුක් විඳලා පයින් ගිහලා ගුරුවරුන්ගෙන් බැනුම් අහලා යාළුවන්ගෙන් ගුටි කාලා කොච්චර දුරක් දුක් විඳලා ආපු අයද පිනතුනේ අපි? මේ සම්බුදු තෙමගුල සිහි කරන අද දින පිනතුනේ බුදුහාමුදුර ලෝකෙට පහළුනේ මෙවැනි පරිත්‍යාගයක් කරලා අපට තවදුරටත් දුක් විඳින්න නෙවෙයි පිනතුනේ. ඊ දුකෙන් නිදහස් වෙන මාර්ගය කියන්නේ අපි මේ පහසුකම් ටික අද ලැබුවේ. අපි මහා පිනකින් මේ ලැබුවේ මේ නිවන සැනසෙන මාවත තේරුම් ගන්න. අනේ නිසා පිනතුනේ තෙන්දේ විශේෂ දෙයක් තමයි අපි ඇසුරු කරන අය නිසා අපේ හිතට පීඩාවක් ඇති නොවන විදිහට පුලුවන් තරම් තමන්ගේ හිත පරිස්සම් කරගන්න. තමන්ගේ හිත ලස්සන මලක් වගේ තියාගන්න. කෙනෙක්ගේ අඩුපාඩු වගේ පිනතුනේ හිතන ගැටෙන ගැති අඩු කරගන්න. බොහෝ විට අපි නිතරම අනිත් කෙනාට දෝෂාරෝපණය කරන්න බලාගෙන ඉන්නේ. නිතර පින්නතුනේ අනිත් කෙනාගේ අඩුපාඩුවකදී යාට පිහිට වෙන්න බලාගෙන ඉන්න. ඔබ යන්න කලින් රෙස්ට්රූම් එකට ගිහිපු කෙනාගෙන් අඩුවක් වෙලා තියෙන පුළුවන්. ඒක ඔබ විසින් ඒක සම්පූර්ණ කරන්න එතන. ඒක පිරිසිදු කරන්න. පිරිසිදු කරලා ඇවිල්ලා කියන්නේ නැප කාටවත් අර යාරමේ කියලා. Taman දන්නේ නැති කෙනෙක් වගේ ඉන්න එතකොට තමයි ලස්සන. අනිත් කෙනෙක් ඇතැමිට කෑම කාලා හැන්දක් පිඟානක් දාලා යන්න පුළුවන්. ඔබ ඔබේ එකක් වගේ කයින් කරලා නිහඬව ඉන්න. එතකොට හිත හුඟක් ලස්සනයි අපේ. පින්නතුනේ මේ ගුණාංග ඊටාම කුඩා දේ ඉඳන් අපේ ළඟ දිනු වෙන්න ඕන. මේව දිනු නොවෙනවනම් අර ඉහෙල කියන ධර්ම කාරණා අපේ ජීවිත තුළට ඇතුළු වෙන්නේ නැහැ පින්නතුනේ. එනිසා කරණීය මෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික විශේෂයෙන් අපේ ජීවිත තුළ තියෙනට ඕන. එහෙම නැත්නම් අපි වෙසක් පොහොය දින 50කදී සිල් ගත්තත් අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙලා නැහැ. එනිසා ජීවිතේ වෙනසක් වෙන දකින්න කැමති නම් මෛත්‍රී භාවනා වඩන්න. කරණීය මෙත සූත්‍රයේ තියෙන ගුණාංග ටික පුළුවන් තරම් වඩන්න. ඒ වගේම පින්තුනි බුදුහාම දේශනා කරනවා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් ඒ ප්‍රයෝජන ගන්න කැමති කෙනාගේ ළඟ තියෙන ඕන ලක්ෂණ ටික මොනවද? තියෙන ඕන ලක්ෂණ ගුණාංග ඥානවන්තකම එක ලක්ෂණයක්. බොහොම හොඳයි. අනිත් ගුණාංග ඇති වෙන කලින් පින්නතුනි බණ දහම් මහල ගුණාංග වැඩෙන කලින් තමංගලන් ආරම්භයේම තියෙන ඕන ලක්ෂණ දෙකක් තියෙනවා. ශ්‍රද්ධා නැත්නම් අපි වඩන දෙයක් නේ බණ ඇහුවට පස්සේ. සද්ධර්ම ශ්‍රවණයෙන් වැඩෙන දෙයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. නමුත් බණ අහන්න දැන් මේ අවස්ථාවට වාඩි වෙනකොට තියෙන ඕන ලක්ෂණ දෙකක් අපි මේ අහන්නේ. ධර්මයට කැමති බව අපි එකට කියන සුවච බව කියලා. ඇක්ටිව් ලිස්නින් කියන එක. සාවධාන වැහුම්කන් දීමේ ගුණය අපේ ළඟ තියෙනට ඕන. ඒ වගේම නුවණ තියෙනට ඕන. ඒ වගේම අවංක බව තියෙනට ඕන. බුදුහාමුදුර දේශනා කරනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවීන වංක ජාතෝ කියලා. යා කපටි නැති කෙනෙක් වෙන්නට ඕන. මායාකාරී නොවන කෙනෙක් වෙන්නට ඕන. නුවණැති කෙනෙක් වෙන්නට ඕන. අවංක කෙනෙක් වෙන්නට ඕන. එහෙම නැත්නම් පිනුතුනි බණ අහන්නේ වෙන අදහස් වලින් එන්නේ. අන්න එහෙම කෙනාට සුවච භාවයේ තිබ්බොත් තමයි ප්‍රයෝජන තියෙන්නේ. නැත්නම් අහුන් කන්දීම විතරක් තිබුණට වැඩක් නැහැ. සමහර අහන්න කැමති ප්‍රශ්නත් අහන බලාගෙන එනවා එන්නේ වෙනත් අදහසින් අවංකවනේ තමන්ට තමන්ගේ කෙලෙස් අඩු කරන ගන්න අදහසින් නෙවෙයි ප්‍රශ්න අහන්නේ. තියෙන කෙලෙස් වැඩි කරගන්න. එහෙමනම් පින්නතුනේ ප්‍රශ්න අහලා වැඩක් නැහැ. තමන්ගේ මාන්නය සක්කාය දිට්ඨිය වැඩි කරගන්න නම් කෙලෙස් ප්‍රශ්න අහන්නේ වැඩක් නැහැ අහලා. ඒ වෙලාවේ මනහනගේ තේරුමකුත් නැහැ. ඊට වඩා ගෙදරට වෙල වෙන නාට්‍යයක් බල බල හිටිනම් හරි. නැත්නම් මයියකු කොටක් හරි බතල පොලයක් හරි හිටව ගත්තනම් ඊට වඩා හොඳයි. පින්නතුනේ මෙතෙන්ට ධර්මයේ ළඟට එනකොට සාරපයගේ වැරදි පැත්තෙන් අල්ලගන්න එපා. වලිගෙන් අල්ලගත්තොත් ඒ ධර්මයේ විසින්ම ඔබ නිරයට රැගෙන යනවා. එනිසා සාරපයගේ නිසි තැනින් අල්ලගන්න ඕන. නැත්නම් Tamanට දහමින් නිසි ප්‍රයෝජන නොලැබෙන විතරක් නෙවෙයි Tamanට ලොකු හානියක් වෙන්නේ. එනිසා පින්නතුනි මෙන්න මේ ධර්ම මාර්ගයේ අවංක බව, මාය හරි නොවන බව, බුද්ධිමත් බව සහ සුවච බව කියන මෙන්න මේ ගුණාංග ධර්ම මාර්ගයේ ආරම්භයේදීම අපේ ළඟ තියෙනට ඕන. අන්නේ ලක්ෂණ ටිකත් එක්ක ඉදිරියට යනකොට අපේ ළඟ වැඩෙන ලක්ෂණ ටික කිව්වා අපි මුලදී. මනුස්ස ලෝකයේ මිනිස් එක් වශයෙන් ඉහළම ගුණාංග වලට ළඟා වෙනවා. විතරක් නෙවෙයි දෙවි කෙනෙක් හැටියට යන්න පුළුවන් ඉහළම තලයටත් යනවා. බ්‍රහ්මයෙක් හැටියට යන්න පුළුවන් ඉහළම තලයටත් යනවා. විතරක් නෙවෙයි පිනතුනි මරණයෙන් පස්සේ යනව නෙවෙයි ආ. එයාට තියෙන වාසිය තමයි එයා මරණයට කලින් මිනිස් සිරුරක් දලාගෙන ශරීරයෙන් මිනිසෙක් වශයෙන් ඉඳගෙන මනසින් එයා මනුෂ්‍යත්වය සක්‍රත්වය විතරක් නෙවෙයි බ්‍රහ්මත්වය කරා ළඟා වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ දහම බුදු දහම තුලින් අපට දැක්වෙනවා. මෙන්න මේ தත්ත්වයේ දක්වා පින්නතුනි අපේ මනස දිනු වෙනකොට අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. බෞද්ධයන් වශයෙන් පින්නතුනි ඔබ අහන හැම දහම් පදයකින්ම ඔබේ බුද්ධිය දිනු වෙනට ඕන. ඔබ සැබෑ ධර්මය නම් අහන්නේ. ඔබ බුද්ධිමත් වනම් ඒක අහන්නේ. ඔබ ඊටාම අවධානය නම් ඒක අහන්නේ. ඔබේ ළඟ බුද්ධිය හිලටම දිනු වෙනට ඕන. ඊටාම සරල දේවල් වලට නෙමෙයි පින්නතුනි. ඊට වඩා ඉහළ දෙයක්, ඉහළ දැක්මක්, ඉහළ අවබෝධයක්, ඉහළ ප්‍රතිපදාවක් කරා ඔබේ ජීවිතය විහිදල යන්නට ඕන. දැන් සමහර අය පින්තූර අරගෙන බෝධියක් ළඟ පින්තූර ගත්තොත්, දේවතා එළි දැක්කොත් මුළු ජීවිතයම මේක. ඒක බල බල ඉන්නේ. දේවතා එළි තිබ්බට කමන්නේ නැහැ පින්තුනි. ඒව නැහැ කියලා කියනවනේ ඒව තියෙන පුළුවන්. නමුත් බෞද්ධයන් වශයෙන් පින්තුනි අපේ ජීවිතේ ඊට වඩා ඉහළ තැනකට යන්නට ඕන. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දෙවරු බ්‍රහ්මයෝ ඇවිල්ලා දෙපා ළඟ වැඳලා උපස්ථාන කරපු ශාසනයක් මේක. ඒ නිසා එවැනි ශාසනයක ස්වාමීන් වහන්සේට විතරක් නෙවෙයි ධර්මයේ හැසිරෙච්ච ගිහියන්ටත් දෙවියන් බ්‍රහ්මයන් ඇවිල්ලා ගරු කළා. ඒ නිසා ඔබ ගහපු පින්තූරයක දේවතාවලිය දැක්කයි කියලා මහා අමුතු විස්මයක් විදිහට සලකන්න එපා. ඒක තියෙනවා නම් හොඳයි. නමුත් ඒක ජීවිතයේ ඒකෙන් ඔබේ දුක නිවෙන්නේ නැහැ. ඒකෙන් ඔබට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. ඊට වඩා ඉහළ තලයක් කරා අපේ ජීවිතය යන්නට ඕන. ඒකට අදාළ කතාවක් මම හිතන්නේ මම මීට කලිනුත් කියලා තියෙනවා. ඒක මම හිතන්නේ ඒ කතාව කියන රැතමෙට මේ පිනතුන ඔක්කොම හිතේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම නැවත වතාවක් කියනනම් ඒක අහපු පිනතුන සාවධානයෙන් අහගෙන ඉන්න. වරක් බුදුරජාණන් වහන්සේ එක්තරා ඈත ප්‍රදේශයකට වැඩම කළා. වැඩම කළේ තවත් ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් එක්ක. නමුත් උන්වහන්සේ කලින් දන්වල නෙවෙයි ඒ ප්‍රදේශෙට ගියේ. එතකොට ඒ ප්‍රදේශීට එක්තරා කාන්තාවක් කලින් දැනගත්ත බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා. දැනගෙන ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට සරිලන විදියට ඉතාම ප්‍රණීත දානය සූදානම් කළා. අනිත් පැයට ප්‍රශ්නයක්, කොහොමද මේ කාන්තාවට කලින් දැනුවත් නොවී දානය සූදානම් කරේ කියලා. ඊට පස්සේ මේ කාන්තාවගෙන් ඇහුවා, කොහොමද ඔබ මේ කලින් දැනගෙන මේක ස්වාමීන් වහන්සේලාට දානය සූදානම් කළේ කියලා. මොකද මේ කාන්තාව කිව්වේ? මේ කාන්තාව කියනවා මට කලින් දෙවිවරු ඇවිල්ලා සඳහන් කළා බුදුහාඳුර වඩිනවා කියලා. දෙවිවරු ඇවිල්ලා ඉදිරිපිට පෙනී සිටලා සතරවරන් දෙවිවරු ඇවිල්ලා ඉදිරිපිට පෙනී සිටල මේ කාන්තාවට කියනවා බුදුරජාණන් වහන්සේ අහවල් දාස වඩිනවා කියලා. අර රැස් වෙච්ච සමහර අය පුදුමයටපත් වුණා. මේ ගෘහස්ථ කාන්තාව සමග දෙවිවරු සාමාන්‍ය දෙවිවරු නෙවෙයි සතරවරන් දෙවිවරු ඇවිල්ලා කතා බහ කරන නේද කියලා එයා පුදුමයටපත් වුණා. සාමාන්‍ය පින්තූරක දේවතා හෙලියන් නෙවෙයි ඉස්සරහට මෙල කතා කරලා මේ. එතකොට මේ කාන්තාව මොකද කිව්වේ? ආඩම්බර වෙනවද? නැහැ පින්තුනි. මේ කාන්තාව කියනවා දෙවිවරු ඇවිල්ලා මාත් එක්ක කතා කළා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් නෙවෙයි ඒක මට එච්චර විශේෂත්වයක් නෙවෙයි. මගේ ජීවිතයේ සුවිශේෂී විශේෂ කාරණයක් තියෙනවා. මොකද්ද? ඒ කාරණේ තමයි පින්තුනි ඒ කාන්තාව කියනවා මට හිටි එකම දරුවයි. මට හිටි එකම පුතයි හිටියේ. ඒ එකම පුතා නොකරපු වරදකට රජතුමා මගේ ඇස් දෙක ඉදිරිපිට දීම කෑලි කෑලි වලට කපල මරණයට පත් කළා. ජීවිතක්ෂයට පත් කළා. ඒ ජීවිතක්ෂයට පත් වෙන වෙලාවේ මගේ හිතේ රජතුමා ගැනවත් වෙන කෙනෙක් ගැනවත් කිසිම හිතේ වෙනසක් ඇති වුණේ නැහැ. කිසිම ද්වේෂ මාත්‍රයක් මගේ හිතේ ඇති වුණේ නැහැ. මගේ හිතේ දුකක් ඇති වුණේ නැහැ. ඒ ඇති නොවන විදියට මම මගේ හිත ශක්තිමත් මේ ධර්මයේ මම ශක්තිමත් කරමින් හිටියේ. ඒ නිසා දෙවිවරු ඇවිල්ලා කතා බහ කරන එක නෙවෙයි මගේ ජීවිතයේ සුවිශේෂ සත්‍යය. මට හිටිය එකම දරුවා මගේ දෙනෙත් ඉදිරිපිට දී ජීවිතක්ෂයට පත් වෙන මෙන්න මේ කාරණාව දකිද්දී මගේ හිත ශක්තිමත්ව පැවතීමයි මගේ ජීවිතයේ සුවිශේෂ සත්‍යය කියලා. තිනතුනි බුදුදහමෙන් දෙන්නේ මෙන්න මේ වගේ මාර්ගෝපදේශයක් අපට පින්නතුනි. දේවතා එළියක් බලලා විස්මයට පත් වෙන කතාවක් නෙවෙයි. දෙවියෙක් ඇවිල්ලා කතා කරා කියලා ආඩම්බර වෙන දර්ශනයක් නෙවෙයි ඔබට බුදුදහමෙන් දෙන්නේ. මෙන්න මේ මට්ටමට ඔබේ හිත සකස් කරගන්න පුළුවන් නම් අන්න ඒකයි ඔබේ ජීවිතයේ විශේෂත්වය. ඔබේ ජීවිතය ඔබ ඉතාම ආදරය කරන කෙනෙකුට බරපතල අසනීපයක් ඇති වුණොත් නැත්තං ඒ ඔබ ඊටාම ආදරය කරන කෙනෙක් ඔබේ දැස් ඉදිරිපිට දීම වෙන් වෙලා යනකොට ජීවිතෙන් සමු ගන්නකොට ඔබේ හිතේ කම්පාවක් ඇති නොවන විදියට ඔබ කොයිතරම් දුරට තමන්ගේ හිත ශක්තිමත් කරගෙන ඉන්නවද කියලා තමන්ම බලන තමන් ගැන. එහෙම හැකියාවක් නැත්නම් වහා වහාම ධර්මය තුලින් මේක පෝෂණය කරගෙන ඔබ සැබෑ සදාම් පිළිසරණ ඔබේ ජීවිතය තුල ලබා ගන්න. පින්නතුනි මෙන්න මේ தത്വෙට තමයි බුදුදහමෙන් අපට ඉහෙළම තැනට රැගෙන යන්නේ. අර manuss ලෝකයේ මිනිස් ගුණධම් ටික රැකගෙන දෙවියෙක් වශයෙන් ඉඳ ඒ ගුණාංග ටිකත් රැකගෙන බ්‍රහ්ම පදවියටත් අපි තියලා එතනින් නැවතුනේ නැහැ. ඇයි ඒකට හේතුව? ඊටත් වඩා ඉහළ තැනක් පින්නතුනි බුදුදහමෙන් දක්වනවා. බුදුදහමෙන් පින්නතුනි පංච නීවරණ දුරු කිරීම විතරක් නෙවෙයි බුදුදහමෙන් දක්වන මාර්ගෝපදේශය. බ්‍රහ්මයන් කියලා කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ බොහෝ කාලයකට යටපත් කරපු අය. බොහෝ කාලයකට කියන්නේ කොච්චර කාලයකටද? අවුරුද්දකට දෙකකටද? ආත්මවාසියකට දෙකකටද? පින්නතුනි නේව සංඥා නා සංඥායතන කියලා කියන්නේ මහා කල්ප 84 දහසකට පංච නීවරණ දුරු කරන ස්වභාවය. ඒ තත්ත්වෙට නීවරණ දුරු කරත් ඒක තාවකාලිකයි. ඒකවත් පින්නතුනි බුදු දහම අභියසදී ජයග්‍රහණයක් නෙවෙයි. ඒ නිසා තමයි කියන්නේ පතව්‍යා ඒක රජ්‍යේන සංගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං වරං කියලා. දැන් අපි මුලින්ම සඳහන් කළා මෙලොව ජීවිතය සාර්ථක කරන ඕන කාරණානේ. මතකද? අධ්‍යාපනය, ආර්ථික, සෞඛ්‍ය, සදාචාරය. ඔබ එතන ඉන්න කැමතිද? තව ඉදිරියට යන කැමතිද? ඉදිරියට යන කැමති නම් කම්මස්සගත සමාධියට එක්ක පුලුවන් තරම් දානශීල භාවනා කරන්න. හැබැයි එතනත් නෙවෙයි ඊටත් වඩා ඉහළ පියවරක් තියෙනවා. දැන් මේ සඳහන් කරන්නේ ඒ පියවර. මෙතන තමයි පින්නතුනි ඔබේ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන තැන මෙතන තමයි ශ්‍රණ සම්පතිය ලැබෙන තැන. බොහෝ දෙනාට මේ කාරණාව කියනකොට ඇහෙන්නේ නැහැ. ඇතැම්මිට නිදි. ඇතැම්මිට අවධානය වෙන තැනක. ඒ කියන්නේ ශ්‍රණ සම්පතිය නැහැ කියනක බැනට වැඩක් නැහැ. ඇතැම්මිට තේරුම් ගන්නත් බෑ කිව්වට. කීපවතාවක් කිව්වත් තේරුම් ගන්න බෑ. එහෙනම් බැනට වැඩක් නැහැ. ශ්‍රණ සම්පතිය අඩුවක් තියෙන. පින්නතුන ඔබ දන් දුන්නේ නැහැ කියලා ඔබ කඩෙන පින්කමක් කරයි කියලා හිතන්නේ ඔබ ශ්‍රණ සම්පතිය ලැබුවා වෙන්නේ කියලා. පින්නතුන ශ්‍රණ සම්පතිය ලැබුවා වෙන්නේ මෙන්න මේ මෙන්න මෙතන ඉඳන් කියන කාරණා ටික තේරුම් ගත්තොත්. පින්නතුන ඇත්තටම අපට ජීවිතේ දුක ඇති වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න විදිය. අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, නාසයෙන් ගඳ සුවඳ, ශරීරයෙන් පහස, හිතට අරමුණු වීම. මේ ඉන්ද්‍රිය හයෙන් හයට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ අරමුණු සම්බන්ධ වීම තමයි ජීවිතය කියලා කියන්නේ. මේ සම්බන්ධ වෙන අවස්ථාවේ ජීවිතය කියන්නේ පින්නතුනි, ඒ අත්දැකීම, ඒ මොහොතේ හටගන්න අත්දැකීම. ඔබ ඇසට රූපයක් දකිනවා නම් ඇස අනිත්‍යයි කියන්නේ පින්නතුනි මොකද්ද? චක්කුන් අනිච්චං කියලා කාරණයක් ධර්මයේ සඳහන් වෙනවා. මොකද චක්කුන් අනිච්චං කියලා කියන්නේ? චක්කුන් අනිච්චං කියලා කියන්නේ මොකද්ද? ඇස අනිත්‍යයි කියන්නේ මොකද්ද? ඇස අනිත්‍යයි කියලා කියනකොට බොහෝ දෙනෙක් හිතන්නේ මේ ඇස කැඩලා බිඳලා යනවා නොකෙණ යනවා කියලා. ඒක ඇහි විපරිණාමය. ඇහි අනිත්‍ය කියන්නේ බිනතුනේ ඇහැ සජීවි වෙන්නේ රූපය තියෙනකොට, විඥානය තියෙනකොට, චක්කු විඥානේ, චක්කු සම්පස්සය ආදී මේ කරුණු රැසක එකතුවකින් ඒ මොහොතේ හටගන්න දෙයක් ඇස කියලා කියන්නේ. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය. සෝතං අනිච්ඡං කියන්නේ මොකද්ද? ඒ මොහොතට ඇසෙන්නේ මේ ශබ්දය වුණා නම් ඒ මොහොතේ හටගන්නේ. ඒක කලින් සිමිල මෙතෙන්ට ආව නෙවෙයි. රූපං අනිච්ඡං කියලා කියන්නේ මොකද්ද? දැන් මේක පේන අපි කියමු මේ රූපයක් කියලා. මේ රූපය රූපං අනිච්ඡං කියලා කියනවා. රූපය අනිත්‍ය කියන්නේ ඇයි? මේක කැඩෙලි බිඳල යන හින්දද? ඒ කැඩෙලි බිඳල යන එක තමයි විද්‍යාඥ අවබෝධ කරගන්නේ. ඇටම් එක දක්වා බෙදලා ඒක අවබෝධ කරගන්න සාරසංය කලබලක්ෂය පෙරම් පුරන්න ඕනේ. අවුරුදු 10ක් 15ක් ගියේ නැත්තම් පුළුවන් හොඳට. විද්‍යාගාරිකම පෙන්වන්න පුළුවන්. රූපං අනිච්ඡං කියලා කියන්නේ පින්නතුනි මේ රූපය සජීවි වෙන්නේ මේ ඇහැදල්වල බලන මේ මොහොතේ. ඒ විතරක් නෙවෙයි මේක රූපයක් විදිහට මට පේන්නේ මගේ අභ්‍යන්තර ඉන්ද්‍රිය වලට අනුරූපව. මට මේක බිත්තියක් වුණාට වෙන සතෙකුට වෙන භූතයෙකුට මේක බිත්තියක් නෙවෙයි යට මෙතන යන්න පුළුවන්. මේ මොහොතේ මට ඇසෙන් රූපයක් පේනවා නම් කනෙන් ශබ්දයක් ඇහෙනවා නම් මේ ඉන්ද්‍රියකින් යමක් මේ මොහොතේ මට අත්දැකීමක් තියෙනවා නම් ඒ අත්දැකීම මේ මොහොතේ හටගන්න දෙයක්. ඒ අත්දැකීම මගේ අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව ආදී මේ හේතු ටිකට සාපේක්ෂව මේ මොහොතේ පෙර පසු නොවි හටගන්න දෙයක්. ඒ තරක් නෙවෙයි. ඒ ලබන අත්දැකීමෙන් බාහිරින් සැපක්වත් දුකක්වත් මෙහාට එන්නේ නැහැ. දැන් අපි හිතන් ඉන්නේ gedara දරුවෝ ටික හොඳට ඉගෙන ගත්තොත් සතුටුයි. දරුවෝ අකී කරුණොත් කියන අයියෝ මාව කේන්ති ගන්න එපා කියලානේ. පින්නතුනි කේන්තියක්වත් සතුටක්වත් බාහිරින් දෙන්න බෑ. ඇසට දෙන්නේ වර්ණ මාත්‍රය විතරයි. කනට දෙන්නේ ශබ්ද මාත්‍රය විතරයි. අනිත් ඔක්කොම ටික මේ පැත්තේ අපේ තියෙන කෙලෙස් වලට අනුව අපි මේ පැත්තේ හදාගන්නවා. ඔබේ දරුවා පාඩම් නොකර ඉන්නකොට ඔබට දුකයි. අල්ලපු ගෙදර කෙනාට දුකයිද? එයාට ගානක්වත් නෑ. ඔබේ දරුවෝ විභාගය පාස් වෙනකොට ඔබ හුඟා සතුටු වෙනවා. අනිත් අයට කෝල් කරලා කියන පුතා නම් හොඳටම පාස් කියලා. අල්ලපු ගෙදර කෙනාට සතුට දේ වගේ. එයාට ගානක්වත් නෑ. එයාට තැමිට දුකයි පාස් වෙච්ච එක ගැන. පින්නතුනි මේ අපේ අභ්‍යන්තර ආයතනට අනුව තමයි අපි මේ සැප දුක් ටික බාහිරින් මෙගන්නේ. කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ ඉස්සරහා ඔබේ පේන රූපය පේන්නේ කන්නාඩියෙන් රූපයක් ඔබට දෙනව නෙවෙයි. ඔබේ අභ්‍යන්තර ස්වභාවය අනුව ඔබට ඒ ලැබෙන ප්‍රතිඵලයක් මේක. ඒ කන්නාඩියේ පේන රූපය ඔබ කන්නාඩියට යන කලින් ඔබ එනකම් බලන් හිටියේ නැහැ. ඔබ කන්නාඩි ළඟ ඉවත් වුණාට පස්සේ දැන් උදේ ගිහිලා නෑ කන්නාඩි ළඟටනේ. දැන් හවස යනකම් ඔබේ රූපය එතන තියෙනව නෙවෙයි. ඒක පින්නතුනි ඒ මොහොතේ හට ගන්න දෙයක්. අපටත් ඒ වගේ අපේ ජීවිතයේ කන්නාඩි හයක් හය පැත්තකින් තියෙනවා. මොනවද කන්නාඩි හය? ඕ ආයතන හය. ඔබේ දරුවා ගැන දුරකථනයෙන් කතා කරනකොට එක කන්නාඩියක්. දරුවගේ පින්තූරේ දකිනකොට තව කන්නාඩියක්. දරුවගේ සුවඳක් දැනෙනකොට වෙන කන්නාඩියක්. කන්නාඩි හය මාරුවෙන් මාරුවට පින්තුණු ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. කොහේවත් තැම්පත් වෙලා නැහැ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා මොකද්ද වෙන්නේ? අපේ රූපයක් දකිනකොට, ඇහෙනකොට, සිතනකොට අපි හිතන්නේ කොහේ හරි තැනක එතන තැම්පත් වෙලායි තියෙන්නේ කියලා. අන්න ඒ තත්වයේ හිතන කම්ම පින්තුණි අපි මනුස්ස ලෝකේ දෙයක් හිතුවත්, දිව්‍ය ලෝකේ දෙයක් හිතුවත්, බ්‍රහ්ම ලෝකේ දෙයක් හිතුවත්, බාහිර ලෝකේ තියෙයි කියලා ඒ හිතන තාක් පින්නතුනේ අපි ඉන්නේ මරුවාගේ වසඟේ. අපි ජරා මරණ තුරුල් කරගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරත. තමන්ගේ පියාගේ විෂේ භූමියේ විෂේ පතේ හැසිරෙන්න. මොකද තමන්ගේ පියාගේ කුඹුර ඉඩම සතර සතිපට්ඨානේ. තමන්ගේ සිත සහ නුවණ දෙකත් එකට ඉන්න. මේ වෙසක් පුන්දා ඔබ බුදුහාඳුරන්ට ගෞරව දක්වනවා නම් වෙසක් පුඩු පත්තු කරන්න කමන්නේ. වෙසක් ගීතත් හොඳට අහන්න කමන්නේ. ඒ දකින ඒ අහන හැම දෙයකම ඔබ අනිත්‍යතාවයේ මෙනෙහි කරමින් දකින්න අහන්න බලන්න. ඔබට සිතුවිල්ලක් හිතට එනකොටම ඔබ දක්ෂ වෙන්න. ඒක කොහෙවත් තැම්පත් වෙලා තිබිච්ච දෙයක් නෙවෙයි, මේ මොහොතේ හිතේ ස්වභාවය අනුව ඔබට හිතෙච්ච දෙයක් කියලා. ඔබේ සහෝදරයෙක් ගැන බලන්න. මේ මොහොතේ සහෝදරයා, ඒ සහෝදරයා ඔබට උදව් කරපු දෙයක් ගැන හිතනකොට සන්තෝෂයක් එනවා. ඒ සහෝදරයා මැතැම් විට ඉඩමේ ටිකක් වැඩිපුර ගත්ත මල්ලි නම් කියලා එතකොට ටිකක් අමනාපයි. ඒ සහෝදරයා මැතැම් විට අනේ දැන් අසනීප වෙලා දැන් පිළිකාරුවල ඉන්නේ දුකයි. පින්නතුනි එකම කෙනා ගැන එක දිගට ස්ථාවර අත්දැකීමක් නැහැ. ඒ මොහොතේ තමන් හිතන දේ අනුව, තමන් හිතේ මානසිකත්වය අනුව සැප දුක එන්නේ. ඒ නිසා ඒක හිතන මොහොතේම පින්නතුනි අපි දක්ෂ නම් මේක අනිත්‍යතාවය දකින්න. ඇසට රූපයක් එනකොටම මේ රූපය අත්දැකීම මේ මොහොතේ, කනට ශබ්දයක් ඇහෙනකොටම මේ අත්දැකීම මේ මොහොතේ, ආදි වශයෙන් මේ ඉන්ද්‍රිය හය ළඟදීම අපි මේක දකින්න දක්ෂ වුණොත් පින්නතුනි අන්න එදාට තමයි අපි පින්නතුනි නියම විදියට සැපේ ලබන ක්‍රමය කරා අපි යන්නේ. අන්න ඒ ගමන් මගේ දෙපින්නතුනි තමන් කුමන පින්කම් කළත් තමන් ඒ පින්කම සාර්ථකද කියලා බලන්නේ කොහොමද? ඔබ දානයක් දුන වෙන්න පුළුවන්, කඩන පින්කමක් කළා වෙන්න පුළුවන්, වෙසක් උත්සවයක් කළා වෙන්න පුළුවන්. ඔබේ ඒ පින්කමේ සාර්ථකත්වය බලන්නේ කොහොමද? ඒ පින්කමේ දෙපින්නතුනි හොඳට සියුම්ව බලන්න. ඔබ ගැන ගුණකතන කරපු ප්‍රමාණයට හෝ ඔබ පිරිකර පූජා කරපු ප්‍රමාණයට හෝ ඒ පින්කමට ආපු පිරිස අනුවනේ ඒක තීරණය වෙන්නේ. ඔබේ පින්කමේ සාර්ථකත්වයේ තීරණය වන්නේ ඔබ කරන ක්‍රියාවෙන් තෘෂ්ණා, දෘෂ්ටි, මාන්න මෙන්න මේ තුන කොයි තරම් දුරට අඩුණාද කියලා බලන්න. තමන්ම නිහඬව බලන්න. තමන්ගේ ළඟ තමන් ගැන හෝ අනිත්‍ය ගැන තියෙන ආසාව වැඩි වුණාද අඩුණාද? දිට්ටි, තමන්ගේ සක්කාය දිට්ටි, මම්මයි කියලා මං ගැන ගොඩක් හඳුර වර්ණා කළා පිරිස ළඟදී. අන්න බලන්න දැක්කනේ මං ගැන කියපු විදිහ. පින්කම සාර්ථකද? පින්කම යනිසං සිද්ධින ඔබ දිව්‍ය ලෝකයයි. නමුත් පින්වතුනි බුදු දහම ළඟදී ඔබ සාර්ථක වුණා වෙන්නේ නැහැ. මාන්නේ අල්ලපු ගෙදරට නම් 19 ආවේ අපි 59කට දානේ දුන්නා. මාන්න ඕනේ නැති වෙනවා. පින්වතුනි මෙන්න මේ ඊටාම සියුම් තැන් ගැන ඔබ සැලකිල්ලෙන් ඉන්න. ඔබේ සිතේ තියෙන අඳුරු පටල, ඔබේ හිතේ සතුට නැති කරන දේවල් මේ. ඒ නිසා පින්කමක සාර්ථකත්වයේ බලන්න, ඒ පින්කම කල්ලි ඉවරලා ඔබ ගැනම බලන්න. මගේ තෘෂ්ණාව වැඩි වුණාද අඩු වුණාද? මගේ සක්කාය දිට්ඨිය අඩු වුණාද වැඩි වුණාද? මගේ මාන්නය අඩු වුණාද වැඩි වුණාද? මං සිල් අරගත්ත එකෙන් හෝ කුමන හෝ දෙයකින් පින්නතන් විතරක් නේ අපේත් වැඩි වෙනවා සමාජයේ මේවා. බණ කියනකොටම මාන්නය වැඩි වෙනවා ටිකක්. මිනිස්සු එහෙම හොඳට ගොන කතන කරොත් මේ හුඟක් ඉතින් මාන්නය වැඩි වෙනවා. ඉන්ටර්නෙට් එකේම හුඟක් බණ තියෙනකොට මාන්නය වැඩි වෙනවා අපේ. අපේත් පින්නතනේ හරිය සැලකිලෙන් ඉන්නවා. මිනිස්සු එහෙම හුඟක් වර්ණා කරනකොට ඉතින් මේව ඔක්කොම වැඩි වෙනවා. අඩු කරගන්න කියලා ගියේ බලාගෙන ගියාම පන්දින ගෙදේවල ඉහි කඩවැටි. පින්නතුනි මෙන්න මේ දේවල් ගැන පින්නතුනි ඉතාම සැලකිල්ලෙන් ඉන්න ඔබ ඇත්තටම බුදුහාඳුරන්ට ආදරේ නම්, ඔබ ඇත්තටම ඔබට ආදරේ නම්, ඔබ ඇත්තටම ඔබේ සිතට ආදරේ නම් මෙන්න මේ තුනට නැගී සිටිනට දෙන්න එපා. ඒ සඳහා පින්නතුනි ඔබට හොඳ ධර්මඥානයක් තියෙන්න ඕන, කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තියෙන්නට ඕන, හොඳ සිහියක් තියෙන්නට ඕන, හොඳ නුවණක් තියෙන්නට ඕන, ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. ඔබ නැත්තං අර දේවතා එලි දැකලා මුලා වෙච්ච කෙනාගේ මට්ටමට යනවා. ඒ නිසා ඔබ මේ ඉහළම දර්ශනයක් හරහා යද්දී ඔබ සාමාන්‍ය කුඩා පින්කමකුත් ඔබ කරනවා. ඒවට කවදාවත් ඒව නරකයි කියලා කියන්නේ නැහැ. කෙනෙක් වෙසක් කුඩුවක් පත්තු කළත් ඔබටත් පුළුවන් නම් ඉටි පහනක් හරි දෙන්න පුළුවන් නම් ඒ පහනට ඔබ දෙනවා. වෙසක් කුඩුවට උදව් කරනවා ඔබ. භක්ති ගීතයක් කියන එකට ඔබත් උදව් කරනවා. ඔබත් සංගීතය සපයන්න පුළුවන් කමන්නේ. ඔබත් සහාය ගායකයෙක් විදිහට සහභාගී වෙන්නත් පුළුවන් කමන්නේ. ඩාන්සරට ඔබත් කෑමක් ගේන වෙන්න පුළුවන්. ඒ සියල්ලක්ම කරමින් පින්නතුනි මේ ඉහළම දර්ශනය කරා ඔබ යන්න. මෙන්න මේ යන ගමනේදී පින්නතුනි ඔබේ හිතේ ලෝභ, ද්වේෂ, මෝහ වැඩි වෙන අවස්ථාවේදී හොඳට බලන්න තමන්ගේ හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න. තමන් හිතේ ද්වේෂයක් නම්, ලෝභයක් නම් ඊට වෙනස් සිතුවිල්ලක් හිතන්න. විතක්ක සන්තාන සූත්‍රයේ කරුණ පහ ගැන මේකේ තියෙනවා. ඒ වගේ මේ කෙලෙස් තමන්ගේ හිතට එනකොට ඒකේ ආදීනව බලන්න. ඒ වගේ මේ කෙලෙස් තමන්ගේ හිතට එනකොට ඒව නොසිතා ඉන්න බලන්න. කෙනෙක් ගැන හිතනකොට හිත අපිරිසුදු වෙනවා නම්, කේන්ති යනවා නම් දිගින් දිගටම හිතන්නේ මේක. ඔබට ඔබේ අතින් සිදුවෙච්ච අඩුවක් ගැන ඔබට මතක් වෙනකොට හිතට අසහනයක් නම් ඒක හිතන්න එපා. අමතක කරන්න කියලා නෙවෙයි කියන්නේ. ඒක නොසිතා වෙන හොඳ සිතුවිල්ලක් හිතන්න. ඒ වගේම හිතට කෙලසක් එනකොට හොඳට ඒ සිද්ධිය මුලටම ගිහිල්ලා හිතක් මූල සංඨාන කියලා තියෙනවා. මුලට ගිහිල්ලා ඒ මුල හිතන්න. එහෙමත් බැරි නම් අඩු ගානේ දත් ටික තද කරගෙන හරි තොලෙන් දිව තද කරගෙන හරි ඒ කෙලස් නැති වෙනකන් ඉන්න කියලා කියනවා. අන්නේ ගමන් මගේ ඉන්නකොට පිනොත්නි ඔබ බුද්ධිමත් කෙනෙක් නම්, ඔබ විශිෂ්ට ඥානෙන් යුක්ත කෙනෙක් නම් බුදුහාඳුරෝ කියනවා ඔබට තේරුම් ගන්න තියෙන අවිඤ්ඤා සූත්‍රය කියනවා බුදුදහමේ ඉහළම අධ්‍යාපනය මොකද්ද? බුදුදහමෙන් දෙන ඉහළම අධ්‍යාපනය තමයි තමන් ගැන ලබන අධ්‍යාපනය. තමන් ජීවිතය කියන්නේ මොකද්ද? අපි මුලින් සඳහන් කරපු ආකාරයට අසකරණා සාදීන්ද්‍රිය වලින් අරමුණු පැමිණීම. ඒ අරමුණු වෙනවා කියන්නේ ස්කන්ධ පංචකයක් හට ගන්නවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ ඔබ ඇහැන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, ගඳ සුවඳක් වින්දත් මේ හැම දෙයකදීම වන්නේ මේ ස්කන්ධ පංචකයේ පෙර පසු නොවි ඒ මොහොතේ හට ගන්නවා. ඒක පෙර නොතිබී මේ මොහොතේ හට ගන්න දෙයක්. ඕනම දෙයක් ඕන පුද්ගලයෙක් හඳුනා ගන්න කමක් නැහැ. මේ ඉන්නේ අපේ තාත්තා, මේ ඉන්නේ අපේ සහෝදරයා, මේ ඉන්නේ අපේ අම්මා. අම්ම විදිහට හඳුනා ගන්න. ඒකත් එක්කම යටින් බලන්න යටින් තියෙන්නේ මෙන්න ස්කන්ධ පංචකය කියලා දකින්න. දරුවා දකින්න, දරුවට උදව් කරන්න පාසල එක්ක යන්න. දරු සුරතල් බලන්න, දරුවත් එක සෙල්ලම් කරන්න කමන්නේ. ඒත් එක මේ අත්දැකීම පංච ස්කන්ධ විදිහට දකින්න. ඒ අත්දැකීම මේ මොහොතේ හට ගන්න දෙයක් විදිහට දකින්න. දරුවටත් උදව් කරමින්, දරුවටත් උගන්වමින්, දරුවත් විශ්වවිද්‍යාලය යවමින් දරුවගේ ඕනම ජීවිත අනතුරකදී මානසික පීඩාවක් ඇති නොවන විදිහ හිතක් ඔබට ඇති කරගන්නත් පුළුවන්. ඒ වගේම කියනවා මෙන්න මේ අවබෝධය ලැබුණොත් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් දුරු කරන්න තියෙන මොකද්ද? අවිඥා, අවිද්‍යා, භවතණ්හා. ආර ස්කන්ධ පංචකය කියලා අනිත්‍යතාවයේ තේරණත් එක්කම යාට තේරෙන යාගේ මානසික ආසයන්ට හේතු අවිද්‍යාව, අවිද්‍යාව භවතණ්හාවයි දුරු කරන විදිය මාර්ගයක යා ඉන්නවා. නුවණ ඇති කෙනේ තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් වඩන්න තියෙන මොකද වඩන් තියෙන්නේ? සමත විදර්ශනා දෙක. විසිරීලා යන හිත එක කුසල අරමුණක වර්තමාන කාලයේ රඳව ගන්න වේගය තත්පරෙන් තත්පරේ වැඩි කරන. ඒ සමාධිමත් වෙච්ච හිතින් අනිත්‍යතාවය මෙනෙහි කරන. විදර්ශනාවෙන් බලන්න. ඒ මට්ටමට පින්න තුනේ අපේ මොකද වෙන්නේ? විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. අපට මේ ලැබුණ පින්න තුනේ ඉතාම භාග්‍ය සම්පන්න දුර්ලභ මනුසාත්ම භාවයක බුද්ධෝත්පාද කාලයක ප්‍රතිලාභී භුක්ති විඳින අවස්ථාව මේක. ඉතාම ස්වර්ණමය ෂේම භූමියක ඔබ ඉන්නේ. ඔබ ජීවිතයේ සියලුම දේවල් ලැබුවේ මේ. හොඳ අම්මා තාත්තා, හොඳ අධ්‍යාපනයේ රූප සම්පatti විතරක් නෙවෙයි. ඇමරිකා එක්සත් ජනපදයට එන්න ලැබුණෙත් මොකටද? උපාධියක් අරන් මාන්‍ය වැඩි කරගන්නද? දරුවට උගන්වලා මාන්‍ය වැඩි කරගන්නද? නැහැ. මේ සියලුම ටික ඔබ ලබා ගත්තේ ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ අහන්න, ධර්මයේ හැසිරෙන්න, ඉහළටම ප්‍රඥාව දිනු කරගන්න. මේක තමයි ජීවිතයේ පළවෙනි අංකය. හැබැයි ඒ අංකයේ ඉහළට ගන්න ගිහිල්ලා දැනට කන්නේ බය වෙන්නේ පොඩ්ඩක්වත් අඩු කරන්නේ නැහැ. දරුවට උගන්වන එකවත් ඔබේ රැකියාවවත් පොඩ්ඩක්වත් අඩු කරගන්නේ නැහැ. දැන් පැය 8ක් වැඩි වැඩ කරනවා නම් තව පැය 2ක් වැඩිපුර වැඩ කරයි ඔබ. ඒවත් කන්න ගමන් තමයි මේ ගමන යන්නේ. ඒ විතරක් නෙවෙයි හැම මොහොතකම තමන්ගේ සිත කය ගැන සිහියෙන් තමන්ගේ සැබෑ පිළිසරණ තමන් ලබා ගන්නවා. අත්ත දීපා බික්ක වේවිහර තත් සරණානාඤ්ඤ සරණා. තමන්ට තමන් පහනක් වෙනවා, දිවයිනක් වෙනවා. ධම්ම දීපා බික්ක වේවිහරද ධම්ම සරණානාඤ්ඤ සරණා. ධර්මයේ තමන් පිළිසරණක් කරගන්න. නාඤ්ඤ සරණා. වෙන කිසිම පිළිසරණක් නැහැ පින්නතුනි. ඔබේ ඔබට දරුවෝ 10 දෙනෙක් ඉන්නවනම් ඒ දරුවෝ 10 දෙනාම මහාචාර්යවරු කළා, රටවල් 10ක ජනාධිපතිවරු කරත් පින්නතුනි, ඔබට නියම පිළිසරණක් නැහැ. ඔබ මහලු වෙනකොට, ඔබ මරණයට පත් වෙනකොට අර දරුවන්ට කරන්න මුකුත් නැහැ. ඔබ ශාරීරික වයසට යනකොට ඔබ උදව් කරපු ශාරීරිකවත් ඔබට උදව් කරන්නේ නැහැ. අපේ ජීවිතයේ මේ ශරීර අත්හරින දවසේදී මේ ශරීරයට මම මෙච්චර සැලකුවා, මෙච්චර කැමවීම දුන්න කියලා ශරීරයවත් අපි දිහා බලන්නේ නැහැ. ශරීරයත් අපට අහිමි වෙනවා පින්නතුනි. අන්න ඒ විනි ලෝකෙකට තමන්ට තම ඉන්නේ තමන් හදාගත්තු හිත විතරයි. ඒ හිත පින්නතුනි මහා ආලෝකයක් වෙලා තමා යන හැම තැනම තමාට පිළිසරණක් වෙමින් තමාට උදව් කරනවා. අන්නේ හිත දියුණු කරගන්න හැම මොහොතකම උත්සාහයෙන්, වීරයෙන්, අප්‍රමාදීව කටයුතු කරන්න. ඒක තමයි අපේ කළ යුතු ප්‍රධානම දේ. ඒක තමයි අපේ මේ වැසක් දිනේ සමරන නියම ක්‍රමය. ඒක තමයි පින්නතුනි සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා උන්වහන්සේගේ ඇසින් ලෝකෙ දිහා බලලා උන්වහන්සේගේ සුවඳින් අපේ ජීවිත සුවඳවත් කරගන්න ක්‍රමය. ඒ නිසා මෙලොව ජීවිතයේ අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, සෞඛ්‍යයෙන්, සදාචාරයෙන් දිනු කරගන්න, දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරමින් සුගතිය ස්ථාවර කරගන්න, අනිත්‍යතාව පිළිබඳව, කටිං සම්පාදයේ පිළිබඳව ඥානෙ යුක්තව පුලුවන් තරම් දුරට සීල සමාධි ප්‍රඥා වඩන්න. ඒ සඳහා ඔබට තෙරුවන් සරණින්. නිදුක් නිරෝගී සුව, දිගාසිරි සම්පත් කළ සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින මේ පින්කමේ දායකත්වය උසුලමින් ඒ කටයුතු කරන පින්තුන් හැම දිනාගේම යහපත් බලාපොරොත්තු සඵල වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාගේම නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ හැම දිනාමත් මේ පිණින් සුවපත් වෙත්වා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ප්‍රස් කරගත් මේ උතුම් පුණ්‍යානිසංසයෙන් දෙවියනොත් මේ පින් අනුමෝදන්ව සැපයෙන් සැපයට පත්වෙත්වා කියන පැතුමෙන් අපි දෙවියනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගම් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා පිනතුන් හැම දිනාටම මේ උතුම් පින්කම ආනිසංසයෙන් මෙලව ජීවිතයේ සුවපත් භාවයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නිබ්බයං සෝකං පන්තා ච නිස්සෝකං හන්තෝ සම්දේපි පානිනෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.